ဒုတိယံတိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ ဒုတိယံတိ ਸੰဃံ சரணံ ဂစ္ဆာမိ တတိယံတိ ဘုဒ္ဓံ சரணံ ဂစ္ဆာမိ တတိယံတိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ සතියන්ති සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසෝ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සරේවත් පිනතුනි අප පරිමෙන්ම සෝයනා කරපු දානේ මුල් කොටස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව මේ අත්ංගේ මහ ශ්‍රද්ධාවෙන් සෝදානම් කොට තියෙන මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ සාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව ආදී ඒ උතුම් සම්බුදුමනි උදෙසා බුද්ධෝපස්ථානයක් වශයෙන් පූජෝපහාරයක් වශයෙන් කෘතඥතාවයක් වශයෙන් පූජා කරමු පූජා වේවා එසේ පූජා කිරීමෙන් ජනතවන්නා වූ මේ උතුම් කුසලයේ හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මේට මාසයකට පමණ කලින් මිය ගිය යක්ෂේන්ද්‍ර වීරමන් මහත්මාට මේ දින සතර ජීවිතයේ සෝපන් භාවය සඳහා හේතු වේවා. ඒ වගේම මහින්ද මහත්මයා, ඒ වගේම හිල්තා මෑණියන් ඇතුළු ඔබ හැම දෙනාගේම නාමය ගිය ආදරණීය දෙමෝපියන් ඇතුළු කිසියම් ඥාති පිරිසක් පිරිවරාපෘතුකෙන් සිටින්නම්. ඒ සියලු ඥාති හොඳ මේ පින දැක සෝපන් තෙත්වා සුගතිගාමී වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු සාදු සාදු සාදු බුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඥාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති වන්දාමි චේතියං සම්බං සම්බණානි සුපටිච්චිතං ශාරීරික ධාතු මහාබෝධි බුද්ධ රූපං සකලං සදා ඝනසාරම් පද

ජීවත් වෙන කාලයේදී එතුමාගේ ළඟ තිබෙච්ච යහපත් ගුණාංග කලාව පිංකම් යුතුයකම් හොඳ සේවාවන් මේ සියල්ලක්ම සිටිය දරාගෙන තමයි අප මියගේ ඥාතින් වෙනුවෙන් පිංකම් කරලා පින් අනුමෝදන් කරන්නේ. ඉතින් ඒ සිටි වේටි කරගෙන මහා සංඝරත්නයේ ගුණ හදවතේ දරාගෙන මේ සෝදානන්ත පුදානේ අපේ ස්වාමීන් වහන්සේලා උදෙසා සංඝසත් කොට පූජා කරමු. මේ උතුම් සංඝසත් දානමේදී හැමේ යැයි කරගන්නා වූ උතුම් පුණ්‍ය ඵලයේ හේතු වෙන යසේන්ද්‍ර වීරමන් මහත්මයතුළු මහින්ද මහත්මයා නෝනා මහත්මිය කෞලී ඥාතින් ඇතුළු හැම දෙනා නම් මිය ගිය යම්තා ඥාතින් වෙත්නම් ඒ සියලු දෙනා මේ පින දැක සෝපත්ත්වා. මේ පින සෝපත් විය හැකි යම්තා සත්‍යයන් අවීචේ පටන් භවග්‍රිය දක්වා කිසියම් තැනක වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින ඔවුන්ගේම දෑතින් සිදු කර නැති කමස්සේ සතුටු සිතින් අනුමෝදන්ව සෝපත්ව සුගතිගාමී වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ හැටියට වාක්‍ය කියලා දානීය සංසතු කොට පූජා කරමු. සාදු පරිපාලන ඉමං වික්ඛං වික්ඛෝ සංඝස්ස දේම සාඨ පරික්ඛාරං ඉමං වික්ඛං වික්ඛෝ සංඝස්ස දේම සාඨ පරික්ඛාරං ඉමං වික්ඛං වික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්දේ කුරෙන්තු චිත්ත සංකප්පා ඡන්දෝ පන්නරසී යතා ආයුරාලෝක්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති මිනාතේ සමිජ්ජතු. හොඳයි, රැස් කරගත් මේ සියලු පින් යසේන්ද්‍ර වීරමන් මහත්මයා ඇතුළු මියගේ ඥාතීන් හොඳට සිහිපත් කරලා අපේ දැන් පුණ්‍ය ආනුමෝදනා කරන අවස්ථාව. එහෙනම් දැන් වාදිනිය අරගෙන ඉදම් මේ ඥාතීනම් හොතු කියන ගාථාව කියන අපේ පින් ආනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් සුඛිතා වන්තු ඥාතයෝ නැති ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා වන්තු ඥාතයෝ. හොඳයි, පින්තුනි ඔබේ හිතේ සතුට සැනසීම ඇති කරගන්න එමේගේ මහත්මා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම යුතුකමයි මේ සිදු කළේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් කෙනෙක් මිය ගියාම ඒ කෙනාගේ පාංශුවල සිදු කරනවා, හත් දවසෙන් පින්කම සිදු කරනවා, සාමාන්‍යයෙන් තුන් මාසෙන් තමයි පින්කම කරන්නේ නේද? ඉතින් මේ පිළිතුන් සත්පුරුෂ පිරිසක් විදිහට මේ මාසයක් ගත වෙන වෙලාවේදී එතුමාගේ ගුණ සිහි කරලා උතුම් පින්කම සිදු කළේ. ඉතින් ශ්‍රීමති නවනට හුඟක් සතුට වෙන්න පුළුවන් මෙවැනි පින්කමක් ඔබේ දෑතින් සිද්ධ කරගන්න ලැබුණා කියලා. එනිසා මේ පින්කමට උදව්පකාර කළ හැම දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. ඒ හැම දෙනාගේම උපකාරය නිසා තමයි ඔබතුමියට මේ පින්කම ලස්සන කරගන්න ලැබුණේ. ඉතින් මරණය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ දේව දූතයෙක් කියලා, the messenger of the god කියලා. ඒ කියන්නේ දෙවියන් විසින් අපට යවන පණිවිඩ කරුවෙක් වගේ කියලා. අපට අනාගතයේ මේ තත්ත්වයට පත් වෙන තියෙන බව හඟවන අනිවිද කරවේ කියලා. ඉතින් මේ කාරණේ දකිනකොටම අපේ ජීවිත තුලත් අපි අප්‍රමාදීව ඇතිවන්නට ඕන, ඇති කරගන්නට ඕන. එක මොහොතෙන් අපි ගොඩනගාගෙන තියෙන සියලුම දේවල්, උපයාගෙන තියෙන සියලු සම්පත් අපට අත්හරින්න සිද්ධ වෙනවා. අපේ ඥාති මිත්‍රාදීන් දරුවන් එක මොහොතෙන් අපට අත්හරින්න සිද්ධ වෙනවා. අපේ ශරීරය ඒකමම අපට අත්හැරෙනවා. අන්න එවැනි ජීවිත ගත කරන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපට අපේ ජීවිත වඩාත්ම සාර්ථක කරගන්නේ කොහොමද කියලා. එතන අපේ හිත ඉහළම කුසලයේ තුල නිතර තියාගන්නට ඕන. එක පැත්තකින් සමත භාවනාවක් වඩන්නට ඕන, අනිත් පැත්තෙන් විපස්සනා භාවනාවක් වඩන්නට ඕන. කෙටියෙන් කියනවා නම් එක පැත්තකින් මෛත්‍රී භාවනාව හෝ තමා කැමති සමත කමඨාන නිතර පුහුණු කරන්නට ඕන. සීල සත්ව සෝපත්‍යත්වා සෝපත්‍යත්වා වැනි මෛත්‍රී භාවනාවක් නැත්නම් ධාතු මනස්කාරය නැත්නම් බුද්ධ අනුසතිය අරහන් සම්මා සම්බුද්ධ ගුණය අපි නිතර වඩන්නට ඕන. යතර විපස්සනා භාවනාව අනිත්‍යතාවය වඩන්නට ඕන. අපේ සිත අනිත්‍යයි, අපේ කය අනිත්‍යයි. මේ හැම දෙයක්ම හැම මොහොතෙම හේතු ඇති කලෙ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව නොනින් දකින්නට ඕන. මෙන්න මේ අනුව අපේ ජීවිත ගත කරන්න පුළුවන් නම් අප ගත කරන මේ වර්තමාන මොහොතේත් අපට සැනසීමෙන් ඉන්න පුළුවන්. අපි කොයි මොහොතේ මියගත් අපට දුක බියක් සැකයක් නැහැ. අපි ඉපදෙන්නේ මීට වඩා ඉහළ ස්ථානයක පින්කම් කරන්න පුළුවන් සත්පුරුෂයන් ඉන්න ධර්ම ශ්‍රවණය කරන ලැබෙන ඉහළ තැනක තමයි අපි ඊළඟ තැනට පිවිසෙන ගන්නේ. ඉතින් මේ පින්තුන් නිරතුරුව පින්කම් කර නැත්නම් ස්වාමීන් වහන්සේට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සැලකන අය ඉතින් එංගලන්තයේ පන්සලට හුඟා උදව් කරනවා නේද? ඒ හාඳුනන එක බලා ගන්නවා, විහාරස්ථාන දිනු කරන්න හුඟා උදව් කරන පින්තුන් අපි අහලා තියෙනවා. ඉතින් සෝමරතන හාඳුනුවේ මේ කාලේ සඳහන් කරන ඔබතුමිය හුඟා සැලකනවා කියලා. අපිත් ඒ පන්සලේ තමයි ලංකාවේදී හිටියේ. ඉතින් ඒ සියලුම පින්කම් සිහි කරගෙන හිතේ සැනසීම ඇති කර ගන්නට පුළුවන්. මේ සියලු පින්කම් ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිරුක් නිරෝගී සම්පත්තිය හිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සම්බේතියෝ විවයන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපජායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සංග සම්පත්ති මේවච අතෝ නිර්වාණ සම්පන්ති ඉමිනාතේ.